නැතිනිගේ ආණ්ඩුවෙන් අලුත් ආර්ථික ගමනක් යන්න කියලා පාර්ලිමේන්තු අයව ඉදිරිපත් කරනකොට මුදල් ඇමතිවරයා කියන්නේ ජාත්‍යන්තර හිඟන්නන් වගේ සදාකාලිකම ලෝකයේ වටේ හිඟමන යන්න අපිට බෑ කියලා. අපි අහනවා අවුරුදු 38කට පස්සේ දැන් තමුන්වන්සල කරමින් ඉන්නේ මොකද්ද? ජාත්‍යන්තර හිඟන්නෝ වගේ ජපානයට, ඉන්දියාවට, චීනයට, ඇමරිකා එක්සත් ජනපදයට, යුරෝප සංගමයට යන එක නෙවෙයිද? අපිට කියනවා මේක ඉස්සරහට අරගෙන යන උදව් කරන්න කියලා. මේ අයවැලේ කලේ අන්තිම අවස්ථාව. අර පහන් දැල්ලක් නිවෙන්න යනකොට වැඩි එළියක් දෙන්න වගේ හවුල් ආණ්ඩුවක හදාගෙන මොකක් හරි කරන්න හදනවා අන්තිම අවස්ථාව.